කොහොමදයි එළන්න ඕනයි ගොඩාක් හොඳ ගති ගුණ තිබුණ අය. ඒත් ඒගොල්ලන්ගේ ජීවිතේට මේ වගේ නරක කාලයක් ආවා. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? මේ ගැන ඔයාගේ ජීවිතේට ගොඩාක් වැදගත් අනුශාසනාවකට ඔයාට සමන් දෙන්න පුළුවන් දැන්. මම යන්න කියලා හදන්නේ ඔයාට ඒ අවස්ථාව දීලා. මම ආයෙත් ඔයාගේ ගෙදරට එන්නේ අනිත් අට. ඒ කියන්නේ සඳුදා. හරියටම රෑ 7ට. ඔයාගේ ගෙදරට එනවා. ඔයාගේ ළඟටම වෙලා මම මේ වගේ තවත් ඇත්ත බැත්ත කතාවක් ඔයාට කියනවා. මං යුගන්තේ. මං ගිහිල්ලා එන්නම්. ඔයාගේ ජීවිතයට වැදගත් වෙන මේ අනුශාසනාව කමඨානාචාර්ය එබිපිටියානන්ද ස්වාමීන් වහන්සේගෙන්. අප සෑම සිළු දෙනාටම තේරුම්ගේ කාරණයක් තමයි දුෂ්ට දුර්ජන මිනිසුන්ගේ තිබෙන කුරිරු ක්‍රියාකාරකම් පිළිබඳව. මෙවැනි උදවිය ඉතිහාසයේ ඉඳලා තියෙනවා. අතීතයේ ඉඳීවි වර්තමානයේ අපිට ඔය දකින්නට ලැබෙනවා. මේ අයට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අඳුරෙන් අඳුරට යන මිනිසුන් හැටියටයි. ඉතාම පුණ්‍යකාමී ජීවිතයක් ලබන මනුෂ්‍ය ආත්මයක්. මේ මනුෂ්‍ය ආත්මය රුපියල් සත වෙනුවෙන් එහෙමත් නැත්නම් බිං අඟලක් වෙනුවෙන් නාස්ති කරගන්න විනාශ කරගන්න උදවිය අපි කොයි තරම් දකින්නවද? මනුෂ්‍යෙක් වටිනව නේද බිං අඟලකට වඩා කියලා කල්පනා කරන්නට දැහැමි හිතක් නැත්නම් ඒ මිනිස්සු ළඟ තියෙන ආගම මොකක්ද? ඒ මිනිස්සු ළඟ තිබෙන සංස්කෘතිය මොකක්ද? ඒ මිනිස්සු ළඟ තිබෙන හැදිච්චකම කියන්නේ මොකක්ද? ඒ මිනිස්සු ළඟ තියෙන මනුස්සකම මොකක්ද කියලා අපි කාටත් විමසන්නට සිද්ධ වෙනවා. අහිංසකකම දඩබිම්මා කරගන්න, ගවයාගේ තුවාලේ හාරාකන, කාකන්සේ ක්‍රියා කරන මිනිසුන් මේ සමාජය තුල සිටිනවා. ඒ නිසාවෙන් අප හැම දෙනාම එවැනි මිනිසුන් පිළිබඳව අවබෝධයෙන් ජීවත් වන්නට ඕනේ. එවැනි මිනිසුන් තේරුම් කරගන්නට ඕනේ කවදා හෝ ඔබ වපුරන බීජය ඔබටම මටම නෙලන්නට වෙනවයි කියන කාරණයත් එම මිනිසුන් තේරුම් කරගන්නට ඕන. කවමදාකවත් ඔබ වපුරන බීජයේ ඵල තවත් කෙනෙකුට නෙලා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඔබටමයි නෙලා ගන්නට සිදුවන්නේ. මක් නිසාද? වපුරන බීජ ඔබේ හදවත තුලම පැලවෙන නිසා. ඒ නිසා තවක් කළොත් කරත්ති බැඳි ගුණාට තම රෝදය වේදනා දිදී පසුපස ඉන්නක් මෙන් වේදනා දෙනවයි කියන කාරණයත් යහපතක් කළොත් ඒ යහපතේ විපහකේ සෙවනැල්ල වගේ මිනිස්සු පසුපස ගලාගෙන එනවයි කියන කාරණයත් අපට මේ මොහොතේ සිහිපත් වෙනවා. මෙවැනි දේවල් සමාජයේ නොවසන්නට අත් නොදකින්නට අප ඥානවන්ත වෙමු. මිනිස්සිත අවබෝධ කරගමු. මිනිසුන්ගේ තිබෙන අධික තණ්හාවට හේතුව කාරණය මනාව වටහා ගමු. ජීවිතය ධර්මයෙන් ජයගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ගේම කතාවක් කියන්න මං හෙටත් එනවා ඔයාගේ ගෙදරට. මං යන්න කියලා හදන්නේ. මං යුගන්ති. යන්න කලින් ඔයාට මේ කතාව සරණ ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකට අතවට සවන් දෙන්න පුළුවන්. විමලසිරි බණ්ඩාරි ඇයි මේ වගේ දෙයක් කරේ? ලස්සන්ට ජීවත් වෙන්න තිබුණු හැමෝම ඇයි ජීවිතය අඳුර කරගත්තේ? කවුරුත් කරපු වැරදි වලට රත්න ඇයි ජීවිතෙන් වන්දි ගෙව්වේ? මේ හැම දෙයක්ම ගැන ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකට ඔයාට දැන් සවන් දෙන්න පුළුවන්. ඒ කමඨානාචාර්ය එබිලිපුටි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. මේ කතාව දෙස අසා සිටින සියලු දෙනාටම හැඟෙන කාරණයක් තමයි තම තමන්ගේ හැඟීම් පාලනය කරගන්නට නොහැකිව ඔවුන් සිදු කරගන්නා වූ මහා විපත්තියක්. ඒ විපත තමන්ටත් ඒ වගේම අනුන්ටත් සමාජයටත් මහා කම්පාවට ශෝකයට කාරණයක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ මොහොතේ ධර්මානුකූලව කියන කාරණය නම් මිනිසුන් තුල තිබෙන හැඟීම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ සිදුරු වෙච්ච කලයක් වගේ කියලා. ඒ සිදුරුණු කලයට මොනතරම් වතුර පිරෙව්වත් කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිස්යන්ගේ ආශාවල් බලාපොරොත්තු. මේ කතාව දෙස බලා සිටපු අපි හැමදෙනාටම තේරුම් ගිය කාරණයක් තමයි අනිසි ආශාවන් තුල තිබෙන මෝහ අන්ධකාරය හා එහි තිබෙන ඊටම බරපතල ඛේද වාචකය අපට පේනවා. මෙවැනි තත්වයන් මගහරවා ගැනීමට තියෙන එකම ක්‍රමය තමයි ධර්මය කියන්නේ සත්‍ය කියන්නේ කුමක්දයි අප කවුරුත් නුවණින් විමසා බැලීමයි. ඒ වගේම ජීවිතවල තියෙන අගය හඳුනා ගැනීමත් ප්‍රශ්න විසඳීමට තිබෙන ක්‍රම විධාන පිළිබඳව මනා අවබෝධයට පත්වීමත් තමයි අපට පෙන්වුම් කරලා දීලා තියෙන්නේ. අප රටේ හෝ වෙනත් රටක හෝ වෙන්න පුළුවන්. තමන්ට ඇති වුණු ගැටලුවකට විසඳුම හැටියට තව කෙනෙකුගේ ජීවිතය නසන එක මහා පාප කර්මයක්. පාපේ තිබෙන අනිතු ඵල විපාක පිළිබඳවත් යහපත් ක්‍රියාවේ තිබෙන හොඳ විපාක පිළිබඳවත් මනා අවබෝධයට පත්වීම තුළ තමයි අප හැමදෙනාටම මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වලින් මේ සමාජය වළක්වා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. මේ කතාව ඇසුරෙන් අපි හැමදෙනාමත් හොඳ පණිවිඩයක් ලබා ගත්තා. ඒ පණිවිඩය තමයි මෙවැනි දෑ අප සමාජය තුළින් අත්දකින්නට අසන්නට නොලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබ හැමට තෙරුවන් සරණයි. මේ කතාව දැස බලාගෙන අසාගෙන ඉන්න සෑම සිළු දෙනාටම පේනවා උද්වේගකර භාවයේ තිබෙන අනිසි ඵල විපාක. මෙවැනි තත්වයන් පිළිබඳව මුලින් අවබෝධයට පත් නොවි චිද ජීවිතයට පත්වීම, ඒ වගේම මේ සමාජය තුළ හැසිරීම මහත් අනතුරුදායක ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසාවෙන් තමයි අපේ මුල් කාලයේදී අධ්‍යාපනයක් කියලා දෙයක් ලබන්ට ඕන හැම දෙයක් පිළිබඳවම. අද බොහෝ දෙනෙක් යුග ජීවිතයට පත් වෙන්නේ යුග ජීවිතය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් ඇතුව නොවේ. හරියට ඒක මා දකින්නේ රියක් පදවන්නට කිසිම පුහුණු වීමක් නැතුව, පළපුරුද්දක් නැතුව එහි තිබෙන අංග උපාංග පිළිබඳව මනාව සුළුෙන් හෝ දැනුමක් නැතුව රතයක් අතට ගත්ත පුජ්‍යලයක් වගේ. දැන් මේ පාර්ශව දෙකටම අපිට කියන්නට පුළුවන් හොඳ අවබෝධයකින් මේ ඇත්තෝ යුග ජීවිතය ගත කරන්නට මුල පිරුව නම් මෙවැනි ගැටලු ඇතිවන්නේ නැහැ. හැම තැනකම ගැටලු ප්‍රශ්න ඇති වෙනකොට අප දැකලා තියෙනවා එක් අයෙක් හෝ ඥානවන්ත වුණා නම් ඒ ගැටලුව නිවා ගන්නට පුළුවන්. ඒ ගැටලුවේ තිබෙන භයානකත්වය නැති කර ගන්නට පුළුවන්. හැබැයි දෙදෙනාම අඥාන පුජ්‍යලයෝ දෙන්නෙක් වුණොත්, මසලකිලිමත් දෙන්නෙක් වුණොත්, කරුණු කාරණා වටහා ගන්නට බැරි දෙන්නෙක් වුණොත් එතන මහා ගින්න මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙච්ච හැම තැනම අපි දැකලා තියෙන්නේ ඒ ප්‍රශ්නයට සියලු දෙනාගෙන්ම උදව්වක් විසඳන්න උදව්වක් ලැබිලා නැහැ. ඒ ප්‍රශ්නය වැඩි දියුණු වෙන්නට, ඒ ප්‍රශ්නය තව තවත් උඩු දුවන්නට තමයි ඒ ඇත්තන්ගේ හැම වචනයක්ම, හැම ක්‍රියාකාරකමක්ම හේතු භූත වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී අපිට කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මෙම පුරුෂයා විසින් ඉතාම ආවේගශීලීව තමන්ට ඇවටලි කරන නිසා, තමන්ව සැක කරන නිසා තමන්ගේ බිරිඳට හානි කරන්නට, ඇගේ ජීවිතය නැති කරන්නට ක්‍රියා කරලා තියෙනවා. පිරිමි වේවා, කාන්තාවක් වේවා, නිතරම කල්පනා කළ යුතුයි විවාහය කියලා කියන්නේ, බිරිඳ කියලා කියන්නේ තමන් කඩෙන් ගේන මල් බඳුනක්, මල් පෝච්චයක් එහෙම නෙමෙයි. ඒ ජීවිතයට තව බොහෝ අයිතිවාසිකම් කියන උදවිය රාශියක් ඉන්නවා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික භාණ්ඩයක් නෙමෙයි. තමන් සම්පූර්ණ අයිතිකරුවා නොවේ. තමන් විවාහක පුරුෂයා හෝ එහෙම නැත්නම් බිරිඳ හෝ වෙන්නට පුළුවන්. එයින් එහාට ගියපු තව අයිතිවාසිකම් ගොඩක් ඒ ජීවිතයට තියෙනවායි කියන කාරණයක් අපි සියලු දෙනාටම වටහා ගන්න මේ කතාව තුළින් අපට කියාපානවා. මෙවැනි අවාසනාවන්ත සිද්ධාමයන් ලෝකේ නොසන්නට, හොඳකින්නට ප්‍රාර්ථනා කරමි. කතාව ඇසුරෙන් අපේ ජීවිතයටත් ආවේගශීලීත්වයේ තියෙන භයානකත්වයක් අනවබෝධයේ තියෙන භයානකත්වයක් අපිට කියාපානවා. ඒ ආශ්‍රයෙන් අපටත් දැනුමක් එකතු කරගෙන මෙවැනි දේවල් අපේ ජීවිතවලින් අපේ ලෝකයේ තුලින් අපේ සමාජය තුලින් අත්දකින්නට නොලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තවත් මේ වගේම ඇත්තම ඇත්ත කතාවක් අරගෙන මම ආයෙත් ඔයාගේ ගෙදරට එන්නේ ලැබෙන සතුදා. ඒ කියන්නේ අනිතා හරියටම හදේ ගනිසමට මම යන්න කියලා හදන්නේ. ඊට කලින් ඔයාට අද ඇහුණු මේ කතාව ඇසුරෙන් ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකට ඔයාට සමන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මට්ටන් ආචාර්ය හැබිලිවිටි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. මේ කතාව දෙස අසාගෙන ඉන්න අපි සෑම දෙනාගේම හිත තාම බලවත්ව කම්පාවට පත් වෙනවා. නරක ඇසුරේ නරක ආශ්‍රයේ තියෙන භයානකත්වය මේ කතාව තුළින් අපිට පෙන්වුම් කරලා තියෙනවා. මහා මංගල සූත්‍රයේදී අපට පෙන්වා දී තිබෙනවා අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයන් ආශ්‍රය කරන්නට එපා. බාලයන් ආශ්‍රය කළොත් එයින් ඔබ විපතට පත් වෙනවායි කියන කාරණය. දියුණු වෙච්ච යහපත් වෙච්ච හැම ජීවිතයකම පසුබිම තමයි ආශ්‍රය. පිරිහෙච්ච විනාශ වෙච්ච හැම ජීවිතයකම පදනම වෙලා තියෙන්නේ නරක ආශ්‍රය. විද්‍යාඥයෙක් ලෝකයේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මම ඔබගේ දරුවා ඕනෑම කෙනෙක් බවට පත් කරවලා දෙන්නම්. මට එකම එක දෙයක් දෙන්න කියලා ඔහු ඉල්ලනවා. ඒ තමයි සමාජය. සමාජය තුළින් මිනිස්සෙකු හොඳ බවට පත් කරන්නට පුළුවන්, නරක කෙනෙක් බවට පත් කරන්නට පුළුවන්. මෙම පුත්‍රයා තමාගේ පියාගේ ජීවිතය නැති කරන්නට තරම් කුරිරු සිතක් තියෙන පුජ්‍යලයක් නම්, විකෘති සිතක් තියෙන පුජ්‍යලයක් නම්, ඔබ මොහොතක් සිතා බලන්නට මෙම පුජ්‍යලයාගෙන් තව සමාජයේ මොනතරම් අයට මොනතරම් පීඩාවල් කරන්නට ඒ සිත පෙළඹෙල යන්න පිළිබඳව. ඊටාම භයානක තත්වයක්. නරක ආශ්‍රයේදී ප්‍රඥාව දියුණු වන්නේ නරක සිතුම් පැතුම් වලින්. හොඳ ආශ්‍රයේදී එම නුවණ දියුණු වන්නේ හොඳ සිතුම් පැතුම් වලින්. ඉතින් නරක සිතුම් පැතුම් නරක සංකල්පනාවන් වලින් පිරුණු මෙම පුජ්‍යලයා තම පියාට කරපු හානිය අතිශයින්ම කනගාටුදායකයි. පියාණන් කෙනෙක් හැටියටත් ගොඩාක් සානුකම්පිත වන්නේ නැතුව මේ පුත්‍රයෙකු යන්නේ කොහෙද, කවුද ආශ්‍රය කරන්නේ කියලා මුලින් බැලුවනම් අර පොඩි කාලේ පොඩි ගහක් නමලා හදාගන්න පුළුවන් වගේ දරුවෙක් හදාගන්නට පුළුවන්. තරවටු කරන්ට උවමනා තැනදී තරවටු කළ යුතුයි. අනිසි තැනදී තරවටු නොකළ යුතුයි. ඒ කාරණේත් අපි තේරුම් කරගන්නට ඕනේ. එතකොට පියාණන් කෙනෙක් හැටියට තම දරුවන් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ හැරීමේ තියෙන භයානකත්වයත්, වැරදි ආශ්‍රය තුලදී දරුවෙකු විනාශ වෙන ආකාරයත් මෙතනින් අපට පෙන්වා දෙන කාරණයක්. මෙවැනි කාරණාවල් අපේ පෞල් ජීවිත තුළ අපේ සමාජය තුළ නැවත නැවත සිදුනොවන්නට මේ ආදර්ශය අපේ ජීවිතවලට අරගෙන පොඩි කාලේ ඉඳලා තමන්ගේ දරුවෝ යන්නේ කොහේද, කවුද ආශ්‍රය කරන්නේ, මොනවද කරන්නේ කියලා සොයන්න බලන්න මව්පියන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම තරුණ දරුවෝ හිතට ගන්න ඕන වැරදි ආශ්‍රය වැරදි පුජ්‍යලයෝ මං ටිකක් දුරු කරලා හොඳ පැත්ත ආශ්‍රය කරන්නට, හොඳ ගුණයෙන් යුතු මිනිසුන් ආශ්‍රය කරන්නට මා යොමු වෙන්නට ඕනේ කියන කාරණයක් තරුණ පරම්පරාවට මේ කතාව ආශ්‍රයෙන් කියා දෙනවා. මේ සියලු කතාවන් අපේ ජීවිතවලට හොඳ බණපදයක්, හොඳ ධර්මයක් කරගෙන අපේ සමාජය තුළ අපේ ජීවිත තුළ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් සිදු නොවන්නට වග බලාගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉවර වුණා. ඔව්. හැබැයි තව එකකට අතවනන්න නොදෙන්න ඔබ ඔබටම සපත වෙන්න ඕනේ. අපේ හාමුදුරුවනේ, ඇයි අපිට මෙහෙම වෙන්නේ? මෙම කතා ප්‍රවෘත්තිය දෙස අවධානයෙන් ශ්‍රවණය කරපු අප හැම දෙනාගේම සිත් මහත්සේ කම්පාවට පත් වුණා. මිනිසුන්ගේ ජීවිත තුළ ඇතිවන ගැටලු සම්බාධක බොහොමයි. ඒ සම්බාධකවලට ධර්මානුකූලව කටයුතු කිරීම සඳහා ඒ පිරිස අතරින් එක් අයෙක් හෝ නැගී නොසිටීම මහා අවාසනාවන්ත සිද්ධියක්. හැමෝම අධාර්මිෂ්ට ලෙස තවකෙකු හිංසාවටපත් කිරීමට, වේදනාවටපත් කිරීමට, එකිනෙකා ඇවිලීම සඳහාම උත්සාහ කිරීම, ඒ වගේම වෛරයෙන් වෛරය පතුරවා ගැනීම ආදී කරුණුකාරණා නිසා තමයි මහගින්නක් ඇතිවන්නේ. දැන් බලන්නට මහ වේදනාවක් ඇතිවන විදියට පසුබිමක් හදනවා එම කාන්තාවගේ සිත් තුළ මහ වේදනාවක් හටගන්න. ඒ වේදනාව දරා ගන්නට නොහැකිව එතනින් තවත් විනාශකාරී පියවරක් සඳහා එම කාන්තාව පයෝසවනවා. නිතරම අපේ මිනිසයන්ට මතක් කරනවා බුදු පියාණන් වහන්සේ, "මනුෂ්‍යත්ව පටිලාභෝ දුර්ලභෝ." මනුෂ්‍යෙක් වෙලා උපදින්නේ යුග ජීවිතයන් ගත කරන්නම, දරුවෝ මල්ලු හදන්නම, කණ්ඩ බොන්ට නිදා ගන්නම නෙමෙයි. ඊට වඩා උතුම් කරුණක් සඳහා මිනිස් ජීවිත කැප කළ යුතුයි, හුරු කළ යුතුයි කියන කාරණය. ඉතින් අපේ මිනිස්සු සිතුවොත් මේ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ සීමා මායිම් වල තියෙන දෙයක් කියලා පටුව, ඒක බොහොම හරි වැරදි. ඒ නිසා අසීමිත අසීමාන්තික විශ්වයක් තුල ජීවත් වන අප අසීමාන්තික ලෙස අපගේ ඥානය ගුණය වර්ධනය කර ගැනීම සඳහා ධර්මයට යොමු වීම තුළින් ජීවිතයේ ඇතිවන ගැටලු निराකරණය කර ගැනීමට අවශ්‍ය කරන බවත්, එය වැදගත් වන බවත් තේරුම් අරගෙන තමන්ටත් හිත පිණිස, අනුන්ටත් හිත පිණිස පවතින පියවරක්ම රැගෙන ජීවිතේ ජය ගන්න කියන කාරණය මේ කතාව ඇසුරින් අපිට දහමක් හැටියට කියා දෙනවා. ඔබ හැමට තෙරුවන් සරණයි. බොහොම පිං අපේ හාමුදුරුවනේ. ජීවිතේ ලස්සනයි. ඔව්. හැබැයි අපි ලස්සනට හිටියොත් දුක නෑ ජීවිතේ. අපි සතුට හරි පාරෙන් හොයාගෙන ගියොත් හෙටත් අපි මුණ ගැහෙමු. Yeah. සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වාගේ ගෙදරින් යන්න හදන්නේ. හැබැයි ඊට කලින් වාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වන අනුශාසනාවකටත් වාට සමන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පූජ්‍යමලි පුත්‍යානන්ද ස්වාමීන් වහන්සේගෙන් මෙම කතා ප්‍රවෘත්ති දෙස අසා සිටින අප හැමගේම සිත් මහත්සේ කම්පාවට පත් වෙනවා. මනස පිළිබඳව නොහඳුනන කම, ඒ වගේම අනිකුත් ජීවිත පිළිබඳව නොසලකලිමත් කම නිසා තමයි මුළු මහත් පෞල් සමාජයම අතරමන් කරගන්නවා, එහෙම නැත්නම් විනාශ කරගන්නවා. මෙන්න මේ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ නත්ති පඤ්ඤා සමාලෝකා කියන වචනයක් දේශනා කළේ. හිරු එළිය පෑවුවට වැඩක් නැහැ මනුෂ්‍යයන්ට ප්‍රඥාව නැමැති ආලෝකේ නැත්නම්. ඒ නිසා ප්‍රඥාව සමාන ආලෝකයක්, වටිනා ආලෝකයක් ලොව නැත කියන කාරණය බුදු පියාණන් වහන්සේ මතක් කළා. ප්‍රඥාවන්ත පුජ්‍යලයා කියලා කියන්නේ හොඳ නරක හොඳට බෙදා ගන්න කෙනෙක්. ඒ වගේම දූරදර්ශීව කටයුතු කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත්ව ක්‍රියා කරන කෙනෙක්. ජීවිතයකට හැම මිනිස්සෙකුටම ප්‍රශ්න ඇති වෙනවා. ඒ හැම ප්‍රශ්නයක් හමුෙහිම ක්‍රියා කරන විදිය තමයි මිනිස්යාගේ පරිණත භාවය පෙන්වුම් කරන සාධකයේ බවට පත්වන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් විවිධ නින්දා අපහාස පරිභව ලැබුණා. බලන්න බුදු පියාණන් වහන්සේ ඒවටගත් ක්‍රියා මාර්ග මොනවාද කියලා. ජීවිතයක ඇතිවන ගැටලුවට මිනිස් ජීවිත නැති කිරීම, තම ජීවිතේ නැති කර ගැනීම, ජීවිතේ ප්‍රශ්න තව රාශියකට මුල පිරීමක් කියන කතාව මේ කතාව ඇසුරෙන් ඔබ හැමට තේරුම් යන්න ඇති. ඒ නිසා ප්‍රඥාවන්තව දූරදර්ශීව ධර්මානුකූලව හොඳ නරක බෙදාගෙන ජීවිතේට ප්‍රබුද්ධ විදියට, විශාරද විදියට, උතුම් සාන්තවරු ශාස්ත්‍රවරු මුහුණ දුන්න විදියට ජීවිතේ හදාගන්න පුරුදු වෙන්න ඕනේ කියන කාරණය ඒ බණපදය මේ කතාව ඇසුරින් අපි හැමතෙම කියා දුන්නා. ඔබ හැමතෙම තෙරුවන් සරණයි. ඒ කතා ඇසුරෙන් ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකුත් අටහන ලැබෙනවා. ඒ කමඨානාචාර්ය එම්ලිපිටියානන්ද ස්වාමීන් වහන්සේගෙන්. මේ කතාව දෙස බලන විට අපි කාටත් වැටහෙනවා හැඟීම් වල තියෙන බරපතලකම. හැඟීම් වල තියෙන මෝහාන්ධකාරය. කීමට කියනවා ආලය අන්ධයි කියලා. නමුත් ඥානවන්තයෙකුට මොනියම් වූ හැඟීමක් පැමිණියත් ඒ අන්ධකාරයට වැටෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ජයගන්න දිසාවට තමාගේ ජීවිතේ යොමු කරගැනීමේ වගකීම තියෙනවයි කියන කාරණය හිතට ගන්නවා. නමුත් සමහර උදවිය හිතනවා අපි ජීවිතයෙන් වන්දි ගෙවලා හරි ලෝකය අඬවන්න, එහෙම නැත්නම් ලෝකයට පාඩමක් කියා දෙන්න, ලෝකයට අපේ ආදරය පිළිබඳව කියා දෙන්න, පෙන්නුම් කරන්න, මව්පියන්ට පාඩමක් උගන්වන්න ඕන කියලා හිතලා විශාල විපතක් තමන්ට කරගන්න උදවිය ඉන්නවා මේ සමාජය තුළ. ඉතින් මේ තරුණයාටත් මේ තරුණියටත් තිබුණා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න, යුග ජීවිතයට පත් වෙලා ජීවිතේ සාර්ථක කරගන්න මාව තව දහස් ගාණක් තිබියදී අන්තිම අදියේ වැඩකටම නැති මාවත තමන්ගේ සිය ජීවිතය අහිමි කර ගැනීම අවාසනාවන්ත සිද්ධිය ඔවුන් සිදු කරගෙන තියෙනවා. ඒ වගේම තව කාරණයක් තමයි කේන්දරය කියන කාරණය වහල්ලුන් බවට පත් වෙලා මේ රටේ විවාහ ජීවිත විනාශ කරගන්න පිරිස බොහෝමයක් ඉන්නවා. මේ කතාවේදී අපිට කියලා දෙනවා කේන්දරේ වහල්ලු බවට පත් වෙලා ජීවිත විනාශ කරගන්න උවමනා නැහැ. අම්මා තාත්තලා තරුණයන්ගේ හැඟීම්, තරුණයන්ගේ සිත්වල තිබෙන බැඳීම් මොන වගේද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන් හැඟීම් පාලනය කරන්නට ලෝකයේ කිසිම නීතියකට පුළුවන් කමක් නැහැ. කිසිම පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. ඒවා හරි ප්‍රබලයි. දැන් ඔබට තේරෙනවා මේ තරුණයා හා තරුණිය අතර ඇතිවෙච්ච හැඟීම තමන්ගේ ජීවිතය පරදවා යන හැඟීමක්. එවන් වූ හැඟීම් පාලනය කරන්නට යනකොට මෞපියෝ වුණත් නීතිය වුණත් කේන්දරේ වුණත් අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ ඇත්තන්ට මොන විදියටද අනුශාසනා කරන්නට ඕන මොන විදියටද ප්‍රතිචාර දක්වන්නට ඕන කියන කාරණය. මෙන්න මේවා පිළිබඳව පුළුල් වූ දැනුමක් නැති වුණාම හැම දිනාගේම අතරේ එයින් සිදුවන්නේ කනගාටුදායක සිද්ධියක්. මෙතනදී මෞපියෝ ගත්ත තීරණ හරි කියන්න අපිට බෑ. මේ තරුණයා හා තරුණිය ගත්ත තීරණේ හරි කියන්න අපිට බෑ. කාටත් මේ වැරද්ද බෙදී යනවා. හැම තැනම හැමෝගේ මාතේ යම් කිසි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ සමාජ අවබෝධය, ඒ වගේම මානසික ස්වභාවයන් තුල පවත්නා වූ ස්වභාවය මනාව තේරුම් කර ගැනීමෙන් පමණයි. ඔබ හැමතෙ තෙරුවන් සරණයි. සැලකිල්ලෙන්ද ඒ දේවල් කොහොම වුණත් ඒ හැම දෙයක්ම දැන් සිද්ධ වෙලා ඉවරයි. ආයෙත් මේ වගේ දෙයක් සිද්ධ නොවෙනව නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. සිරසකම් හතේ කන්සමෙන් හැමදාමත් වාට මේ වගේ ඇත්තම ඇත්ත කතාවක් කියන්නේ ඒ බලාපොරොත්තුවෙන්. හෙටත් සිරසකම් හතේ කන්සමෙන් මේ වගේම ඇත්ත කතාවක් අරගෙන වාගේ ගෙදරට එන්නම්. මං යුගන්ති. වට්සප් රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා යන්න හදන්නේ. ඒත් හැමදාම වගේ සිරසකම් හතේ කන්සම අවසානයේදී අදත් වාට වාගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකට සමන් දෙන්න පුළුවන්. මෙම කතා ප්‍රවෘත්තිය ලෙස හොඳින් ශ්‍රවණය කළ අපට වැටහි යන කාරණයක් තමයි හැඟුම් බරිත ස්වභාවයේදී සිදුවන ආවේගශීලී භාවය. මෙවන් වූ ආවේගශීලී භාවයන් පාලනය කිරීම සඳහා තමයි ආගම ධර්ම තියෙන්නේ. විශේෂයෙන් බුදුදහම මනෝමූලික දහමක්. මිනිසුන්ගේ හැඟුම් පිළිබඳව, දැනුම් පිළිබඳව කතා කරන දහමක්. සියලුම හැඟුම් බැඳුම් දැනුම් අවිනිශ්චිතයි, අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. මේවා වෙනස් වන අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මෙවන් වූ සංකල්පනාවක් මේ සමාජයේ තුල තිබෙනවා නම් ඒක ධාර්මික සංකල්පනාවක්. එවන් අවස්ථාවන් වලදී ඒවා බරපතල වැරද්දක් හැටියට සලකමින් ඒවාට දැඩිසේ හිංසා කිරීම, නිඳා කිරීම, අපහාස කිරීම උචිත නොවේ. මක්නිසාදයක් මානව චිත්තසංතානයේ ස්වභාව ධර්මය. දැන් අප වයසට යනවා, දත් ටික හැලෙනවා, කෙස් ඉදෙනවා. කවුරු හරි පහර දුන්නොත් මේ කෙස් ටික පරිස්සම් කරගන්න, දත් ටික පරිස්සම් කරගන්න කියලා, ඒක හරි වැරදි. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ හැඟුම්, පැතුම්, දැනුම්ද වෙනස් වන සුළුයි. ඒ වගේම අනවබෝධය, අන් අය සැක කිරීම නිසා මහා පීඩාවක්, මහා විනාශයක් සමාජය තුළ සිදුවනවා. ඕනෑ තරම් මිනිසුන්ට සැක සංකා ඇතිවන්නට පුළුවන්. ඒ සැකයක් කියලා කියන්නේ සත්‍යයක් නොවේ. සත්‍යයක් වුවත්, සැකයක් වුවත්, එයට ගත යුතු පියවර ධාර්මික විය යුතුයි. ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් දිනක් විමසනවා ඔබ වහන්සේ අන්තවාදීද කියලා. එවිට බුදු පියාණන් වහන්සේ දේශනා කළා යමෙක් කියන්නට පුළුවන් මම ධර්මයට අන්තවාදී කියලා. ඒ විදියටයි පිළිතුරු ලබා දුන්නේ. එයින් අදහස් වන්නේ ලෞතර බුදු කෙනෙක් ධාර්මිකවම මිසක් ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ අධාර්මිකව. ඒ නිසා මේ සමාජය තුල සත්පුරුෂ දරුවන්, සත්පුරුෂ වැඩිහිටි මව්පියෝ ධාර්මිකවම ප්‍රශ්න විසඳ ගන්නට ඕනේ. ධාර්මිකවම කතා කරන්නට, ක්‍රියා කරන්නට ඕනේ. අධාර්මික පරිසරය තුල ජීවත් වන විට සැලකිල්ලෙන්, අවබෝධයෙන්, දූරදර්ශී ඥානයෙන් ක්‍රියා කළ යුතු බවත් මේ කතාව ඇසුරෙන් අපට කියා පානවා. ඔබ හැමට තෙරුවන් සරණයි. පූජ ඇඹිලිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තමයි පාඨය අනුශාසනම අපි ගෙනෙන්නේ. මෙම කතා ප්‍රවෘත්තිය දෙස අවධානයෙන් ශ්‍රවණය කරපු අප හැම දෙනාගේම සිත් මහත්සේ කම්පාවට පත් වුණා. මිනිසුන්ගේ ජීවිත තුළ ඇතිවන ගැටලු සම්බාධක බොහොමයි. ඒ සම්බාධකවලට ධර්මානුකූලව කටයුතු කිරීම සඳහා ඒ පිරිස අතරින් එක් අයෙක් හෝ නැගී නොසිටීම මහා අවාසනාවන්ත සිද්ධියක්. හැමෝම අධාර්මිෂ්ඨ ලෙස තවකෙකු හිංසාවටපත් කිරීමට, වේදනාවටපත් කිරීමට, එකිනෙකා ඇවිලීම සඳහාම උත්සාහ කිරීම, ඒ වගේම වෛරයෙන් වෛරය පතුරවා ගැනීම ආදී කරුණු කාරණා නිසා තමයි මහගින්නක් ඇතිවන්නේ. දැන් බලන්නට මහ වේදනාවක් ඇතිවන විදියට සුභිමක් හදනවා එම කාන්තාවගේ සිත් තුළ මහ වේදනාවක් හටගන්න. ඒ වේදනාව දරා ගන්නට නොහැකිව එතනින් තවත් විනාශකාරී පියවරක් සඳහා එම කාන්තාව පයෝසවනවා. එම නිසාවෙන් සිදුවුනේ කුමක්ද? ඇයටත් අවාසනාවන්ත ජීවිතයක්. ඒ වගේම එම කාරණේට ජීවිතය අහිමි කරගත් දෙදෙනාටද මහා වාසනාවන්ත ජීවිතයකට මුහුණ දෙන්නට සිදු වුණා. නිතරම අපි මිනිසයන්ට මතක් කරනවා බුදු පියාණන් වහන්සේ manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ. මිනිසෙක් වෙලා උපදින්නේ යුග ජීවිතයන් ගත කරන්නම, දරුවෝ මල්ලු හදන්නම, කඳ බොන්ට නිදාගන්නම නෙමෙයි. ඊට වඩා උතුම් කරුණක් සඳහා මිනිස් ජීවිත කැප කළ යුතුයි, හුරු කළ යුතුයි කියන කාරණය. ඉතින් අපේ මිනිස්සු සිතුවොත් මේ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ සීමා මායිම් වල තියෙන දෙයක් කියලා පටුව, ඒක බොහොම හරි වැරදි. ඒ නිසා අසීමිත අසීමාන්තික විශ්වයක් තුල ජීවත් වන අප අසීමාන්තික ලෙස අපගේ ඥානය ගුණය වර්ධනය කර ගැනීම සඳහා ධර්මයට යොමු වීම තුළින් ජීවිතයේ ඇතිවන ගැටලු निराකරණය කර ගැනීමට අවශ්‍ය කරන බවත්, එය වැදගත් වන බවත් තේරුම් අරගෙන තමන්ටත් හිත පිණිස, අනුන්ටත් හිත පිණිස පවතින පියවරක්ම රැගෙන ජීවිතේ ජය ගන්න කියන කාරණය මේ කතාව ඇසුරින් අපිට දහමක් හැටියට කියා දෙනවා. ඔබ හැමට තෙරුවන් සරණයි. කිවිවිනේ තගේ ජීවිත කතාව මේ උන්නස්කිරිය පැත්තේ සිද්ධ වෙච්ච සත්‍යයක්. 1995 අවුරුද්දේදී විනිතගේ දරුවන්ට විනිත ගැන පුංචි ආදරයක්වත් තිබුණ නැත. විනිත කොච්චර නම් ඒ දරුවන්ට ආදරය කළාද, කොච්චර ජීවිතේ කැප කිරීම කළාද. ඒ අම්මා කෙනෙකුගේ ආදරේ මේ වගේ දේවල් ආයෙත් අපි අතර සිද්ධ නොවෙන්න ඕන හින්දා තමයි හැමදාමත් ඔයාලට මේ වගේ කතාවක් කියන්නේ. තවත් මේ වගේම අත කතාවක් අරගෙන මං හෙටත් එනවා වගේ ගෙදරට. මං යුගන්ති සුබ රාත්‍රියක් වෙන්න කියලා වගේ ගෙදරින් යන්න හදන්නේ. ඒත් හැමදාම වගේ වාගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකටත් වර්සවන් දෙන්න පුළුවන්. මෙම කතා ප්‍රවෘත්තිය දෙස හොඳින් ශ්‍රවණය කළ අපට පෙනී යන කාරණයක් තමයි හොඳින් මානසිකත්වයේ වටහා ගන්නේ නැතිකම. තරුණ ජීවිතවල හැඟුම් දැනුම් හොඳට මව්පියෝ හැටියට වටහා ගත යුතුයි. ඒ වගේම මව්පියන්ගේ හැඟුම් දැනුම් හා පැතුම් පිළිබඳව තරුණ දුව දරුවාවත් හොඳින් වටහා ගත යුතුයි. මේ අන්‍යෝන්‍ය දැන හැඳුනුම් කම නිසා තමයි පවුලක් ජීවිතයක් ලස්සන වන්නේ. දෙපාර්ශවයෙන්ම තම කර යුතු යුතුකම පිළිබඳව සැලකිලිමත් වන්නේ නැති වුනහම එතන ලොකු ආරවුලක් බවට පත් වෙනවා. මව පාර්ශවයෙන් හෝ දරුවන්ගේ පාර්ශවයෙන් නැනවත් පියවරක් තිබෙන්නට ඕන. මවගේ තිබෙන ඇවටිලි නිසා, තමන්ගේ හැඟුම් බරිත භාවය නිසා, තමන්ගේ හැඟුම් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මව කෙරෙහි තියෙන බැඳුම් හැඟුම් ඉක්මවා අභිභවා ක්‍රියා කිරීම දරුවන්ගේ ඥානවන්ත භාවයේ තිබෙන අඩුලුහුණුකමක් පෙන්වන අවස්ථාවක්. ඒ වගේම තරුණ දුව දරුවන්ගේ හැඟුම් පැතුම් වල තියෙන ලස්සන ආවේගශීලී භාවයේ පිළිබඳව වැඩිමහල් මව්පියෝ දැන හඳුනාගන්නේ නැතුව ජීවත් වීමත් අවාසනාවන්ත සිද්ධියක්. මේ දෙකෝස්ථාසයම අන්‍යෝන්‍ය අවබෝධයකට පත්වෙන්න ඕන. සමාජ අවබෝධය කියලා කියන්නේ මෙන්න මේ කාරණයට. මෙවන් වූ කාරණා තුලින් අපට හොඳ පාඩමක් කියලා දෙනවා තමන්ගේ දරුවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන විදිය, තමන්ගේ මව්පියන්ගේ සිහින සැබෑ කිරීමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව. මෙවන් වූ කතා වලින් අපේ ජීවිතයට පාඩමක් අරගෙන මෙවන් වූ අවාසනාවන්ත සිද්ධීන් අප රටින් අප වටපිටාවෙන් දුරු කිරීම සඳහා අපි හැමම ධාර්මික වෙමු, ඥානවන්ත වෙමු. ඔබ හැමට තෙරුවන් සරණයි. වගේ දේවල් නොකර ඉන්න තිබ්බනේ, රෝහිතට ඔහොම නොකර ඉන්න තිබ්බනේ කියලා. ඒත් ඉතින් අපි එහෙම හිතුවත් ඒ දේවල් එද්දිර සිද්ධ වුණා. ප්‍රාර්ථනා කරන්නේ ආයෙත් මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න කියලා. සිරසපේ මහතේ කන්සමෙන්වට හැමදාමත් ඇත්ත කතාවක් කියන්නේ ඒකයි. තවත් ඇත්ත කතාවක් අරගෙන මං හිතත් එන්නම් වාගේ ගෙදරට රෑ හතට සිරසපේ මහතේ කන්සමෙන්. මම යන්න හදන්නේ වාට ලස්සන. ලස්සනම ලස්සන රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා මං යොගන්ති. හැබැයි යන්න කලින් සුපුරුදු විදිහට වාට වාගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන අනුශාසනාවකට සමන් දෙන්නත් ඉඩ දෙනවා. මේ අනුශාසනාව පූජ්‍ය බුදුපිය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මෙම කතා ප්‍රවෘත්තිය ලෙස ශ්‍රවණය කරපු හැම කෙනෙක්ගේම හිත මහත්සේ කම්පාවට පත් වෙනවා. ඒකට හේතුව තමයි දූරදර්ශී ඥානයකින් තොරව ගනු ලබන ක්‍රියාමාර්ග තීරණ නිසා. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳව, සමාජ විද්‍යාව පිළිබඳව, කායික විද්‍යාව පිළිබඳව මනා දැනුමක් සමාජය තුළ නැති වුනහම මෙවැනි ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. සිත් තුළ ඇතිවන හැඟීම් අප තේරුම් කරගත යුතුයි, වෙනස් වන සුළුයි. ඒ වගේම තාවකාලිකයි, ස්ථිර සාර නැහැ. ඒ වගේම ජීවිතයකට ලැබෙන නින්දා, අපහාස, කීර්ති ප්‍රශංසා මිනිසයන්ට පොදුයි. මුහුදේ ගමන් කරන නෞකාවක් වගේ ඒ රළවලට ඔරොත්තු දෙන්න මනාව ඒ නෞකාව සැදී පැහැදී සිටිනවා. ඒ වගේම අපගේ ජීවිතවලට පැමිණෙන තර්ජන, ගර්ජන, නින්දා, අපහාස පිළිගැනීම සඳහා අර ශක්තිමත් නෞකාවක්සේ සැදී පැහැදී සිටිය යුතුයි. එසේ නොමැතිව සලිත වෙලා ගන්ට ක්‍රියාමාර්ග, අඥාන ක්‍රියාමාර්ග තවත් ප්‍රශ්න රාශියකට මුලපිරීමක් බවට පත් වෙනවා. දූරදර්ශී ඥානය අවශ්‍යතාවය මනාව පෙන්නුම් කරන තැනක් තමයි මේ කතා ප්‍රවෘත්තිය. හොඳින් දූරදර්ශීව කල්පනා කරලා ගන්න ක්‍රියාමාර්ගෙහි ප්‍රතිඵල මොන වගේද කියලා තේරුම් අරගෙන ක්‍රියා කළා නම් මෙවැනි විනාශයන් සිදුවන්නේ නැහැ. මිනිසුන් කෙලෙස් වලින් එමත් නැත්නම් මහා ගින්නකින් මත් වුණාට පස්සේ අන්ධභාවයක් මිනිසුන්ගේ හිත තුළ ඇති වෙනවා. ඒ හිත ඇතුලේ හරි වැරද්ද තෝරා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. එවැනි තත්ත්වවලට භාජනය නොවි මනුෂ්‍යයන් හොඳ සිහියෙන් ධර්මානුකූලව ජීවිතයේ දෙස බලනවා නම්, හික්මෙන් කටයුතු කරනවා නම් මෙවැනි ප්‍රශ්න අපේ ජීවිතව වටා එකතු වීමෙන් අපට බොහෝ දුරට ඉවත් වන්නට පුළුවන්කම තියෙනවා. මේ කතාව අපේ ජීවිතයටත් හොඳ පාඩමක්, හොඳ බණපදයක් කරගමු. හැම දිනාට තෙරුවන් සරණයි. කමඨානාචාර්ය හැඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්, මෙම සිද්ධාමයේ දෙස බලන විට ධර්මානුකූලව මනාව වැටහෙන්නේ එම පුරුෂයා විසින් ධර්මයට අනුගතව ජීවිතය ගොඩනගා ගත්තේ නැති ආකාරය පිළිබඳව. ඒ වගේම ඔහු සමග යුග ජීවිතයට පත්වෙන තනත්තියත් නිසියාකාරව මෙම පුජ්‍යලයා පිළිබඳව පුළුල් ගවේෂණයකට පත් නොකොට යුග ජීවිතයට පත්වීම. ඒ වගේම අනිකුත් අනියම් ආශ්‍රේක යෙදෙන එම තැනැත්තියත් කල්පනා කරන්නට තිබුණා. මෙම තැනැත්තාගේ තිබෙන මානසික සහ ඔහුගේ දිවි පැවැත්මේ වටපිටාව පිළිබඳව. දැන් බලන්න සියලු දෙනාම නොසලිකිලිමත්කම නිසා ඇති කරගන්න විනාශයක්. මෙහි වැඩි වරද කාට පටවා දැම්මත් අපි හැමෝටම බලන්න පේනවා මේ හැම දිනාටම පීඩාවක් විඳින්නට, වේදනාවක් විඳින්නට කරුණු කාරණා සිද්ධ වෙලා තියෙනවා. එක් අයෙකුගේ තිබෙන වරද විය හැකි තව දහස් ගණනකගේ දුක් වේදනාවක් බවට පත්වීමට හේතුවක් ඒක වෙන්න පුළුවන්. දැන් බලන්න මෙහි මූලික වැරදි කරුවා කවුරු වුණත් අපි හැමෝම දුක් විඳිනවා. නමුත් මේක පිළිවෙලින් බැලුවොත් එහෙම එක් අයෙක් අධාර්මික වීමෙන්, එක් අයෙක් කරුණු කාරණා සැඟවීමෙන්, එක් අයෙක් සත්‍ය රවටෙහිලි තරව නොකිරීමෙන් පීඩාවට පත් වෙනවා. අපි දකිනවා තමන් සිදු කරන දේ තමන් පසුපසම පැමිණෙනවා වගේ ඔහුම දුර දිග නොබලා සිදු කරපු කරුණු කාරණා නිසා ඔහුම ප්‍රතිවිපාක ලබමින් ඔහුම ජීවිතයෙන් සමුගන්නවා වගේ දේකුත් අපිට පේනවා. මෙවැනි දේවල් අපේ ජීවිතවල, අපේ සමාජය තුළ ඇති නොවන්නට ක්‍රියා කරන්නට ඕන. කරුණු සංගවන්නේ නැතුව ලෝකයට ඉදිරිපත් වන්නට අපි පුරුදු වෙන්නට ඕන. සත්‍ය හෙළිදරව් කිරීමෙන් තමන් සුළු මොහොතකට වැරදි කරුවෙක් වුවත්, එහෙමත් නැත්නම් මෝඩයෙක් වුවත් ඔබට පුළුවන්කම තිබෙනවා සදාකාලික වන්දි ගෙවන අපාගාමී වන්දි ගෙවන මිනිසෙක් නොවි ඔබට සසර ජය ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා සත්‍යවාදී වීමේ අගය මනාව වටහා දෙනවා. ඒ වගේම මිනිසුන් අවබෝධ කරගන්නට, මිනිසුන් තේරුම් කරගන්නට දූරදර්ශීව තබන පියවර තබන්නට අපිට ලොකු අනුශාසනයක් මේ කතාව ආශ්‍රයෙන් ලැබෙනවා. ඔබේ ජීවිතේ ධර්මානුකූල කරගන්න එවිට මෙවැනි අවාසනාවන්ත සිද්ධිවලට අපට මුහුණ පාන්නට, අසන්නට, දකින්නට ලැබෙන එකක් නැහැ. ඔබ හැම දෙනාටම සුදුසු ඉස්සෙල් හටි කම්සමර